දැන් පොලිසිය ස්වාධීනයි. එතකොට මේ දානමිනී ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට කිසිම කෙනෙකුට පොලිසියට උපදෙස් නියෝග කරන්න බෑ. කලින් තිබ්බ සංස්කෘතිය නෙමෙයි අපි අලුත් සංස්කෘතියක් ගොඩනගන්න හදන්නේ. ගරු අනුකුමාර මැතිතුමා, ඒකට මේක පොලිස් කොමිසමට තිබෙන්නේ පොලිසියට බඳවා ගැනීම, විනය ක්‍රියාමාර්ග, උසස් වීමා ආදී කරුණු තමයි පොලිස් කොමිසමට පැවරලා තියෙන්නේ. පොලිස් කොමිසමට පැවරලා නැහැ මේ උද්ඝෝෂණ මැඩ පවත්වන්න පොලුපු ආහාර ඉල්ල කරන්න ඕනද, වතුර පහාර ඉල්ල කරන්න ඕනද, ඒක කරන්නේ පාලනය. ආණ්ඩුව වග කියන්න ඕන. ගරු දලස්සාර අපේ මැති සභාව රැස් වෙන දිනවලදී මේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට අමතර පොලිස් හෝ හමුදා සේනාංක පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් ඔබතුමා කරන්න. ගරු අගමැතිතුමා, පාර්ලිමේන්තු ඇතුළත පොලිසිය එනවනම් හමුදා හරි එනවනම් ඔබතුමාට දැනුම් දෙන්න ඕමනයි. ඒවටත් ඒත් මෙතන මේ මෙච්චර අපි මෙච්චර කෑ ගහන්න වෙන එකක් නෙමෙයි. මේ මෙතන අපේ මේ ගිය පාර්ලිමේන්තු වල මන්ත්‍රීව දෙන්නේ අමුවමුවේ මරා දැම්මක. ඒව ගැන අපි කතා කරන්නේ.